नमस्कार वेवा बुदुर्वणत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवणत समदा सदखं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु පින්වත්නි අද මේ පොසොන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානම මේ දේශනාව තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මේ දේශනාවේ නම මහා සලායතනික සූත්‍රය මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ මේ පාර වෙසක් එකට මං හිටියේ උදේවරුවේ ජේතවනාරාමේ හිටියා හවස්වරුවේ පූර්වාරාමේ හිටියා හැබැයි මේ ලෝකේ අපිට පේනව එන්නේ මේ විපත්ති වැඩි කරදරත් වැඩි දැන් ඔන්න ඉන්දියාවේ හිමාලි වැහැලා එක පාට කඳු දීවිලා පාලිට ඒ පැත්තේ මම ගියා ගිය මාසේ ගංගෝත්‍රිගේ මුදුනටම ගියා ඒ පාරවල දැන් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා මිනිස්සු දහස් ගාණක් අතුරුදහන් මේ වන්දනාවේ මිනිස්සු ඒ කියන්නේ ඔය කියන රුද්‍ර ප්‍රයාග ඔය ගෝවින්ද ඝට් ඔය කේදරනාත් කියන ඔක්කොම වන්දනා මිනිස්සු යන පාර ගිහිල්ලා දැන් පාරවල ඔක්කොම කඩාගෙන ගිහිල්ලා මිනිස්සු මං හිතන ලක්ෂයක් විතර හිර වෙලා ඉන්නවා හෙන්න බෑ පාරක් නැහැ ගෙවල් දොරල ඔක්කොම කඩාගෙන ගිහිල්ලා අතුරුදහන් වෙලා වන්දනාවගේ මිනිස්සු වැඩිපුර එතකොට බලන්න ඊළඟට මේ ලෝකේ ලොකු යුද්ධයකට ලෑස්ති වෙන බව පේනවා ඒ අතරේ එක එක්කිනා ලොකු ඉරිසියාවකින් ඉන්නවා ඊළඟට ජීවිතේට වමනා කරන්නේ මොකද්ද කියලා හොයාගන්න බැරි විශාල අවුලක පැටලී ඉන්නවා ගම් මිනිස්සුන් අපිට පේන්නේ ලෝකෙ නිකන් උමුතු වෙලා වගේ මහා පිස්සුවකින් ඉන්න බව පේන්නේ. ඒ නිසා මොකද්ද මේ කරදර ගොඩ කියන එක තේරුම් ගන්න උතුම් දේශනාවක් මේ. දැන් අපිට ඇති වෙනවා කායික පීඩා ඇති වෙනවා නේ. ඒ වගේම අපිට ඇති වෙනවා මානසික පීඩා. කායික අපහසුතා ඇති වෙනවා. මානසික අපහසුතා ඇති වෙනවා. එතකොට කායික මානසික දැවිලි ඇති වෙනවා. එතකොට කායික දුක් විඳිනවා ඒ වගේම මානසික දුකුත් විඳිනවා දැන් අපිට පේනවා මේ කායික මානසික මිනිස්සු විඳින පීඩාව එක ජාතියකට සීමා වෙච්ච එකක්ද නැහැ ඒක එක භාෂාවකට සීමා වෙච්ච එකක්ද නැහැ ඒක රටකට සීමා වෙච්ච එකක්ද නැහැ එන මිනිස්සු පොදුවේ තියෙන යම් කිසි අවුලක් මිනිස්සුන්ට පොදුවේ විඳින්න වෙලා තියෙන යම්කිසි අවුලක් බව පේනවා මේ අවුල විසඳ ගන්න පුළුවන් හොඳ දේශනාවක් මේ මහා සලායතනික සූත්‍රය ඉතින් බුදුරජාණන් වහන්සේ මේක සවැත් නුවරදී මේ දේශනාව කළේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන හය ගැන පැහැදිලි නැත්නම් විශේෂ විස්තරී තමයි මේ සඳහන් වෙන්නේ මොනවද මේ ආයතන හය කියන්නේ ඇස කන නාසය දිව කය මනස දැන් මේ ආයතන හය නෙමෙයිද තම තමන්ගේ ලෝකේ තම තමන්ගේ ලෝකේ මේ ආයතන හය එතකොට ඇහැ තුලින් අපි මේ රූප ලෝකයට සම්බන්ධ වුණා කන තුලින් ශබ්ද ලෝකයට සම්බන්ධ වුණා එතකොට ඇහැට පේන රූපේ වෙන ලෝකයක් කනට ඇහෙන ශබ්ද තව ලෝකයක් නාසයට දැනෙන ගඳ සුවඳ තව ලෝකයක් දිවට දැනෙන රස තව ලෝකයක් කයට දැනෙන පහස තව ලෝකයක් මනසට සිතින සිතුවිලි තව ලෝකයක් මේ ලෝකෙත් එක්ක තමයි අපි මේ ඝන දිනු කර කර ඉන්නේ එතකොට මේ බාහිර ලෝකේ තියෙනවා නම් යම් ප්‍රශ්නයක් නැත්නම් ඇවිලිල්ල යම් පීඩාවක් යම් කරදරයක් මේක අභ්‍යන්තර ලෝකෙට පිවිසෙන්නේ මොකෙන්ද ආයතන හය ඔස්සේ බාහිර ලෝකේ කරදරේ අභ්‍යන්තර ලෝකෙට ආවට පස්සේ ඒක බාහිර එකක්ද අභ්‍යන්තර එකක්ද ඊට පස්සේ ඒක අභ්‍යන්තර එකක් අපට ජීවිතේ විසඳුම තියෙන්නේ බාහිර ලෝකෙන්ද අභ්‍යන්තර ලෝකෙන්ද අභ්‍යන්තර ලෝකෙන් විසඳුම හොයාගන්න තියෙන්නේ අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කළා උන්වහන්සේ ඒක පැහැදිලි නොකරන්න අපි හැමදාම බාහිර ලෝකෙට ඇඟිල්ල දික් කර කර ඉන්නවා මේක බාහිර ලෝකයේ ප්‍රශ්නයක් කියලා හිතාගෙන මේක බාහිර ලෝකයේ ප්‍රශ්නයක් නිසා අපි දුක් විඳිනවා නෙවෙයි අපි දුක් විඳින්නේ ලෝකේ කවුරුත් අභ්‍යන්තර ලෝකේ ප්‍රශ්නයක් නිසා එතකොට අපේ මේ අභ්‍යන්තර ලෝකේ තියෙන්නේ ආයතන හයක් ඒක ඔබ දන්නවනේ ඇස කන නාසය දිවකය මනස බුදුරජාණන් වහන්සේ වදාළා මේ අභ්‍යන්තර ලෝකේ බාහිර ලෝකෙත් එක්ක එකතු වෙලා මේ ජීවිතේ අර්බුද හැදෙන විදිය අවබෝධ නොකරන තාක් අපිට කායික මානසික ප්‍රශ්න පලක්වන්න බෑ දැන් බලන්න හිතලා ඔබේ දෙමව්පියෝ නැත්තම් ඔබේ ආච්චිලා සීයලා ඒ කාලේ ඉඳලා පැතුවා නේද මේ කායික මානසික පීඩා නැති ලෝකයක්. නමුත් තේබල්ලන්ට ඒක මුණ ගැහුන්නේ නැහැ. ඒක නොලැබීම ඒකට මැරුණා. ඊට පස්සේ ඔබේ දෙමව්පියොත් කායික මානසික දුක් දුම්නස් නැති ලෝකයක් ප්‍රාර්ථනා කළා. ඒගොල්ලොත් ඒක නොලැබීම මෙරුණා ඔබත් ඒක පතනවා මේ ඔබේ ඒ අවශ්‍යතාව බලලා ඔබේ දරුවනුත් ඒක පතයි නමුත් අපිට හැමෝටම මැරෙන්න වෙන්නේ කායික මානසික දුක් දුම්නස් නැති ලෝකයක් පතපතා නමුත් කායික මානසික දුක් දුම්නස් සහිතව එතකොට එහෙමනම් ඒ අපිට තේරුම් ගන්න හොඳ සාධකය මොකද්ද ඒක අපිට බාහිරින් කවුරුත් දෙන්නේ නැති බව ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේක අපට කියලා දුන්නේ දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මයේ ඉගෙනගත්තු මිනිසයන්ට වෙච්ච දේවල් ඒ කරදරවලට භාජනී වෙද්දි වෙද්දි ධර්මයේ ඉගෙනගත්ත මිනිස්සු ධර්මයේ කරාම ගියා. මොකද හේතුව ඒගොල්ලන්ට තේරුණා ධර්මයෙන් තොරව ඒ ලෝකයෙන් එන අර්බුදවලට විසඳුමක් නැති බව. නොයි කරදර කම් කටලු. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මහා සලායතනික සූත්‍රය දේශනා කරනවා මෙහෙම. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං මහණෙනි ඇස කියන්නේ මොකද්ද කියලා හරියාකාර අවබෝධයක් නැත්තම් ඇසයි කියලා කියන්නේ මොකද්ද කියලා හරියාකාර අවබෝධයකින් මේක දැක්කේ නැත්තම් ඇස ගැන ඥානයක් නැත්තම් ඇසට පේන රූපෙ මොකද්ද කියලා හරියාකාර අවබෝධයක් නැත්තම් ඇහෙන් රූපේ දකිද්දී මේ ඒක සම්බන්ධ වුණේ කොහොමද කියලා හරියාකාර අවබෝධයක් නැත්තම් ඒ නිසා සපතුක් උපේක්ෂා හටගන්නේ කොහොමද කියලා හරියාකාර අවබෝධයක් නැත්තම් එක දෙයක් වසිද්ධ වෙන්නේ යම් මහක් යාට තියෙනවද යා ඒ හැ වැළඳ ගන්නවා එයාට යම් රූපයක් ඇහිම් පේනවද ඒ රූපය වැළඳ ගන්නවා එයා ඇහි රූපයයි යම් සම්බන්ධයක් වෙනවද මානසිකව ඒකත් වැළඳ ගන්නවා ඊට පස්සේ ඒකෙන් යම් විදීමක් ඇති වෙනවද ඒකත් වැළඳ ගන්නවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ එයාට මේ භෞතික වූ යමක් ඇද්ද ඒක ඊට පස්සේ යා වැළඳගෙන ඉන්නේ මානසික වූ යමක් ඇද්ද වැළඳගෙන ඉන්නේ ඒ නිසා යාට තියෙන්නේ නැවත උපදින ලෝකයක් කියනවා නැවත නැවත උපදින ලෝකයක් නැවත නැවත ආදරෙන් වැළඳ ගන්න ලෝකයක් ඒ නිසා යා දුක් විඳින්නේ ඒ නිසා යාට කායික දුක් තියෙන්නේ ඒ නිසා යාට මානසික දුක් තියෙන්නේ කායික ශෝක තියෙන්නේ කායික පසුතැවිලි තියෙන්නේ කායික පීඩා තියෙන්නේ මානසික පීඩා තියෙන්නේ කායික දුක් මානසික දුක් විඳින්නේ නිසා ඒ දුක ඇර මුකුත් නැහැ කියනවා දුක කියන්නේ බලද්දී දැන් මේ රටේ ජීවත් වෙන මිනිස්සු නූන පාවිච්චි කරන්නේ නැති නිසායි දුක කරා වැඩිපුර යන්නේ දුකෙන් මිදෙන්න මාර්ගයක් තියෙද්දි බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේ මුන්නාසගේ ධාතුන් වහන්සේලා ධර්මය හැමදේම තියෙද්දි මේක විහිං විඳවන්නේ දැන් ඉන්දියාව එහෙම නෙමෙයි ඉන්දියාව නැහැ ධර්මේ නැහැ ධර්මේ කියන්න පිරිස ඉතාමත් අඩුයි හැබැයි කියන එක තේරෙනයි ඉන්නවා දැන් කිව්වම යම් කිසි කාරණයක් එක තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් අය වයස බේදින් තොරව ඉන්නවා. චූටි ළමයි ඉන්නවා හොඳට තේරෙනවා කිව්වහම. වයසක අය ඉන්නවා හොඳට තේරෙනවා කිව්වහම. තේරෙන මිනිස්සු එහි ඉන්නවා. තේරුම් කරන්න කෙනෙක් නැහැ. මෙහි තේරුම් කරන්න කෙනෙක් ඉන්නවා. තේරුම් ගන්න කෙනෙක් නැහැ. එතකොට හැම එකක්ම හරියට සෙට් වෙන්නේ නැහැ. හැබැයි ඉන්දියාවේ මං ඉන්දියන් කාර්යයන්ට කිව්වා ඕගොල්ලන්ගේ මේ රටේ මට නම් ගන්න දෙයක් මේ වර්තමානයේ නැහැ. ඒ කියන්නේ කෑමක් නැහැ. එනනම් ඕගොල්ලන්ගේ රටේ මට කන්න දෙයක් නැහැ කිව්වා. ඕගොල්ලන්ගේ මට ලස්සන දකින්න දෙයක් නැහැ කිව්වා. ඕගොල්ලන්ගේ රටේ මිනිස්සුන්ට මනුස්සකමක් නැහැ කිව්වා. අපේ රටේ තරම් මනුස්සකම් එහෙ නැහැ. එතකොට මුකුත් නැහැ. මංකු ඕගොල්ලන්ගේ රටේ එක සුන්දරත්වයක් තියෙනවා. ඒකටයි මං ආස කළේ. ඕගොල්ලන්ගෙන් ඇහුවොත් විමුක්තිය ගැන අහන්න කැමතිද කියලා හා හා කියලා ලෑස්ති. ඊළඟට විමුක්තිය හොයන අය ඕගොල්ලන්ගේ රටේ පහළ වෙනවා. ඒක තමයි කිව්වා ඕගොල්ලන්ගේ රටේ ඇති සුන්දරත්වය. වෙන සුන්දරත්වයක් නැහැ. ඒ මං ජීවත් වෙච්ච ඉන්දියානු සමාජේ මේ වදයකින් පැනිවැක්කිරෙනවා වගේ දුක වැක්කිරෙනවා මගේ ඒගොල්ලන්ට කිව්වා දුක වැක්කිරෙනවා නමුත් දුකට පිහිට හොයාගෙන පිහිටක් නැති පාරක යනවා ඒ ලෝක දෙක මං හොඳට දැන් දන්නවා මේ එච්චර නැහැ මේ විහිං දුක කරා යන්නේ උමනා නම් මේ මිනිසයාට දුකෙන් බේරිලා සප කරා යන්න පුළුවන් එහෙ වමනා උනත් බෑ සමහර සීයලා අපි ළඟට එනවා අනේ මම මේ දුකෙන් නිදහසෙන්නේ කවද්ද කියලා අහගෙන දැන් එහෙ තියෙනවා පොයි දවසට ඉන්දින් ළමයින්ට වැඩසටහනක් ඉතින් ගැඹුරේව කියා දෙන්නේ නැහැ ඉතන පුංචි කතන්දර පුංචි පුංචි ගුණ ධර්ම දැන් මේ මහා සලායතනක සූත්‍ර වගේව කියන්නේ නැහැ සමහර අය කිලෝමීටර් 10 12 කලින් දවසේ තුන් හතර දිනක් කියනවා ඒක වායිසික තාත්තලා කිලෝමීටර් 20ක් පයින් ඉන්නේ කලින් දවසේ දවසම ඉවරයි ඇවිල්ලා රැහැ නැවතිලා උදේ ළමා වැඩසටහනට සහභාගි වෙලා ඉස්කෝතුවක් කාලා පිටත් වෙනවා ඒගොල්ල අපෙන් ඉල්ලන්නේ අහන්න දෙයක් නෙමෙයි කරන්න දෙයක් දැන් මෙහෙ ඉල්ලන්නේ අහන්න දෙයක් නේ. එහෙ ඉල්ලන්නේ කරන්න දෙයක්. මම මොකද්ද කරන්න ඕනි කියලා අහනවා. අපි කිව්වොත් එහෙම දැන් ඔයා එහෙනම් හුස්ම ගෙරිල්ලයි හෙලියමයි සිහියෙන් ඉන්න කියලා. ඒක තමයි අය ඉල්ලන්නේ. කරන්න දෙයක් ඉල්ලන්නේ. අහන්න දෙයක් නෙමෙයි. අන්න ඒකයි බුදුවරු ඉහි පහළ වෙන්නේ. එහි මිනිස්සු ඉල්ලන්නේ අහන්න දෙයක් නෙමෙයි. කරන්න දෙයක්. ඉතින් ඒ නිසා ඒ කරන්න දේ හරි විදියට දෙන්න අද අමාරුයි. අපි යම් කිසි විදියකින් කිව්වත් ඒ කියන දේ යාට ශ්‍රුතයක් තමයි. නමුත් ඒක බහුශ්‍රුතයක් වෙන්නේ නැහැ. ඇයි නිතර නිතර කියන්න කෙනෙක් නැහැ. එතකොට ඒ කරන දේ පැහැදිලිව විස්තර වශයෙන් තේරුම් අරගෙන කරන්න එයට අවස්ථාවක් නැහැ. දැන් මෙහෙම අපි තේරෙන භාෂාවෙන් පොත්පත් ලියලා හරි ගස්සලා පැහැදිලි කළා තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ ලැබිලා තියෙන ලාභේ අපිට ලැබිලා තියෙන්නේ මේ ශරීරේ නිරෝගීව මේ යමක් කමක් කරගන්න පුළුවන් මට්ටමින් ඉන්නකම් විතරයි කියලා හිතාගන්න. ඊට පස්සේ අපි කොහේ යයිද දන්නේ නැහැ. ඒකයි. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇහැ කියන එක. දැන් ඇහැ තියෙන්නේ කොහේද? තමල්ලක නේ. මේ ආයතනේ ගැන නැත්තම් ඇහෙන් රූපේ කියන්නේ බාහිර. ඒ ගැන අවබෝධයක් නැත්තම් මේක කොහොමද ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා අවබෝධයක් නැත්තම් ඊළඟට මේ නිසා ඇති වෙන විඳීම් ගැන අවබෝධයක් නැත්තම් එයාට දුක හට ගන්න විදිය විතරයි තියෙන්නේ. යාට තියෙන්නේ විඳින්න විතරයි. දුක් විඳ විඳ දුක් විඳ විඳ ආඳ ආඳ ඉඳි. එක්ක ද්වේෂයෙන් ඇවිසිලා ඉඳි. එක්ක රාගයෙන් ඇවිසිලා ඉඳි. එක්ක මෝහයෙන් ඇවිසිලා ඉඳි. එක්ක ඊර්ෂියාවෙන් ඇවිසිලා ඉඳි. එක්ක පලි ගැනීමෙන් ඉඳි. ඊට එහා දෙයක් යාට නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කන ගැන අවබෝධයක් නැත්තම් කනට ඇහෙන දේ ගැන අවබෝධයක් නැත්තම් කන කියන්නේ මොකද්ද? මේ කන මොන විදියේ දෙයක්ද? කනට ඇහෙන දේවල් මොනවද? ඇහෙන දේවල් ස්වභාවය මොකද්ද කියලා දන්නේ නැත්තම් කනයි ශබ්දයයි නිසා මේ මනස සම්බන්ධ වෙන විදිය දන්නේ නැත්තම් ඒ නිසා යා සැප දුක් විඳින විදිය දන්නේ නැත්තම් එතන කියන දුක හටගන්න තැන කායික දුක් මානසික දුක් හටගන්න තැන එතන කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාසය. නාසය කියන්නේ මොකද්ද කියලා යා දන්නේ නැත්තම් නාසයට දැනෙන ගඳ සුවඳ ගැන එයා දන්නේ නැත්තම් නාසයේ ගඳ සුවඳයි මනසට සම්බන්ධ වෙන විදිය එයා දන්නේ නැත්තම් ඒ නිසා එයාගේ මනසේ ඇති වෙන විඳින් දන්නේ නැත්තම් එයාට දුක හට ගන්න එක වළක්වන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව ගැන. දිව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම් දිවට දැනෙන රසය ගැන දන්නේ නැත්තම් දිවයි රසයයි නිසා මනසේ සම්බන්ධය ඇති වෙන විදිය දන්නේ නැත්තම් ඒ නිසා යාට සැප දුක් හටගන්න විදිය ගැන දන්නේ නැත්නම් යාට කායික පීඩා මානසික පීඩා විතරයි කියනවා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශරීරය කියන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැත්තම් මේ කය කියන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැත්තම් කයට දැනෙන ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම් කයයි ස්පර්ශයයි නිසා මනසේ සම්බන්ධය හැදෙන්නේ කොහොමද කියලා එයා දන්නේ නැත්තම් ඒ නිසා ඇති වෙන විඳීම ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම් දැන් කායික පීඩා මානසික පීඩා එයාට ඇති වෙන එක වළක්වන්න බෑ. එයා දන්නේ නැත්තම් මනස කියන්නේ මොකද්ද කියලා මනසට සිතෙන අරමුණ මොකද්ද කියලා එයා දන්නේ නැත්තම් එතකොට මනසයි අරමුණයි එකතු වෙලා ඒ මානසික බැම්ම ඇති වෙන විදිය දන්නේ නැත්තම් ඒ මානසික විඳීම හටගන්න විදිය දන්නේ නැත්තම් එයාට දුක හටගන්න එක නවත්තන්න කායික දුකත් හටගන්නවා මානසිකත් හටගන්නවා. දැන් මම ඔබෙන් කරුණක් අහන්න කැමතියි. දැන් අපි පුංචි කාලේ ඉඳලා අපිට කායික දුක් හට ගන්නවද නැද්ද? කායික දැවිලි, කායික පීඩා හට ගන්නවා. මානසික දුක්, මානසික දැවිලි, මානසික පීඩා හට ගන්නවා. දැන් මේ හටගන්නේ ඇයි? ඔව්, ඒක හටගන්නේ යම් ආයතනයකින්ද? ඒ ආයතනය ගැන දන්නේ නැති කම නිසා. ඒ කියන්නේ දැන් ඇසෙන් රූපේ දැකලා යම් දුකක් ඇතුල් වෙනවද ජීවිතේට? ඒක ගැන දන්නේ නැහැ. එතකොට ඒක ඇතුල් වෙනක වළක්වන්න බැහැ. කනෙන් ශබ්ද අහලා යම් දුකක් ඇතුල් වෙනවද? ඒක වළක්වන්න බැහැ. නාසයෙන් ආග්‍රහණය කළත් තියෙනවා. දිවෙන් රස විඳලත් තියෙනවා. කයට පහස ලැබලත් තියෙනවා. සිතින් හිතලත් තියෙනවා. එතකොට මේ කියපු දේවල් ඇස රූපේ කන ශබ්දය නාසය ගන්ධ සුවත දිව රස කය පහස මනස අරමුණු ඒ සියල්ලම අයිති ලෝකෙට. මොකේටද අයිති? ඒක අයිති ලෝකෙට. ඒ කියන්නේ සියල්ලම අයිති දුකට. ඇස අයිති දුකට. ඇහැට පෙනෙන රූපය අයිති දුකට. කන අයිති දුකට. කනට දැනෙන ශබ්දය අයිති දුකට. නාසය අයිති දුකට. නාසයට දැනෙන ගඳ සුවඳ අයිති දුකට. දිව අයිති දුකට. දිවට දැනෙන රසය අයිති දුකට. කය අයිති දුකට. කයට දැනෙන පහස අයිති දුකට. මනස අයිති දුකට. මනසට දැනෙන අරමුණයි දුකට. මේ දුකට අයිති දේවල් අපි මේ කල්ප කාලාන්තරයක් තිස්සේ මගේ කියලා ගත්තා. මම කියලා ගත්තා. මගේ පැවැත්ම කියලා ගත්තා. එතකොට ඒ තුල නේද අපි යන්නේ මේ දිගින් දිගට. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියනවා නෑ, ඒක මම කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේක අපට තේරෙන්නේ. ඒක අපට තේරෙන්නේ. එතකොට තේරෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? අපිට ඒක පැහැදිලි නැති නිසා මොකද වෙන්නේ? අපිට ඒක ඉක්මව යන්න බැහැ. ඒතර අපි විසඳුම් හොයන්නේ ඇස තුලමයි. අපි විසඳුම් හොයන්නේ කන තුලමයි. විසඳුම් හොයන්නේ නාසය තුලමයි. විසඳුම් හොයන්නේ දිව තුලමයි. විසඳුම් හොයන්නේ කය තුලමයි. විසඳුම් හොයන්නේ මනස තුලමයි. විසඳුම් හොයන්නේ රූපේ සම්ප්‍රින් විසඳුම් හොයන්නේ. ගන්ධ සුවඳින් විසඳුම් හොයන්නේ. රසයෙන් විසඳුම් හොයන්නේ. පහසෙන් විසඳුම් හොයන්නේ. ඔසිත අරමුණු වලින්. ඒව විසඳුම් හොයන්නේ නෙමෙයි. ඒව ප්‍රශ්නේ. ඒ තමයි ප්‍රශ්නේ. ඒක විසඳුම නෙමෙයි. එතකොට අපි ප්‍රශ්නෙකින් ප්‍රශ්නයක් කරා යනවා මිසක් ප්‍රශ්නෙකින් විසඳුමක් කරා යන්නේ නැහැ. අර්බුදයකින් විසඳුමක් කරා යන්නේ නැහැ. අර්බුදයකින් අර්බුදයක් කරා යන්නේ. මේ ඇහැ හොඳ නැහැ කියලා අපි වෙන ඇහැක් කරා ගියා කියලා ඒ ඇහැයි රූපය එකතුන රටාව වෙනස් වෙන්නේ නැහැ. මේ නාසය හොඳ නැහැ වෙන නාසයක් හම්බුත් හොඳයි කියලා අපි ගියා කියලා ඒක ලැබෙන්නේ නැහැ. මේ ශරීරය හොඳ නැහැ අපි වෙන ශරීරයක් ගත්තොත් මීට වඩා අපිට දුක අඩුයි කියලා ගියා කියලා ඒක වෙන්නේ නැහැ. මේ හිත හොඳ නැහැ අපි වෙන හිතක් හම්බුනොත් හොඳයි කියලා බෑ. ඇයි? හිත කියලා යමක් ඇද්ද ඒක දුකට අයිති. කය කියලා යමක් ඇද්ද ඒක දුකට අයිති. ඇස කියලා යමක් ඇද්ද ඒක දුකට අයිති. එතකොට මේ දුකට අයිති දේවල් යලි යලි කොපමණ වාර ගණනක් ලැබුණා දුක ඉවර වෙන්නේ නැහැ. අපි මේ මනුස්ස ආත්මෙ ලැබුවේ මේ ආත්මෙ විතරක් නෙවෙයි. අපිට මතක නැති වුණාට අපි කෝටි ගණන් ආත්ම භාව මනුස්ස ආත්ම ලැබලා තියෙනවා. අපිට මේක තේරෙන්නේ නැහැ. නමුත් මේ විශාලත්වය ඒ සුවිශාල බව තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ උපමා තමයි අපට උදව් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දවසා මේ මුං ඇට තරමේ පුංචි ගල් කැට හතක් පෝලිමට තියෙනවා. තියලා අහනවා මහණෙනි මේ ගල් කැට හත වගේ කොච්චර විශාලද මේ පෘථුවිය? භාග්‍යවතුන් වහන්සේ අපට මේ ගල් කැට හත වගේ ලක්ෂ ගුණයක් කෝටි ගුණයක් කෝටි ලක්ෂ ගුණයක් විශාලයි කියලා අපට ගුණ කරලා කියන්න බෑ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සතර පාය වැටි වැටි පුද්ගලෙක් උපදින මේ ජීවිත ගමන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවොත් සෝවාන් වුණොත් ආත්ම හතකට සීමා වෙනවා. එතකොට මේ සීමා වුණාට පස්සේ ඒ ආත්ම හතේ දුක මේ පුංචි ගල්කට හත වගේ දුකක් කියලා. මේ පුංචි ගල්කට හත තරම් ඒ ආත්ම හතේ දුක. එයා නිදහස් වෙච්ච දුක පොළොව වගේ කියලා. එතකොට අපි මේ පොළොව වගේ දුකෙන් නිදහස් වෙලාද දැන් ඉන්නේ? නෑ. එතකොට මේ පොළොව වගේ තියෙන විශාල දුකක් අපි පිටිපස්ස අතීතේ තියෙනවා. නමුත් අපිට දැන් ඒක මතකවත් නෑ. ඒව ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. අනාගතේත් අපිට විඳින්න තියෙන දුක මෙපමණයි කියලා කියන්න බෑ. එතකොට මේ දුක හටගන්න තැන අල්ල ගන්න බැරි වෙච්ච නිසායි. දුක උපදින තැන අපිට තේරිච්ච නැති නිසායි. දැන් අභ්‍යන්තර ලෝකේ තමයි ඇස කන නාසය දීවකය මනස. බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු. අභ්‍යන්තර ලෝකේ බාහිර ලෝකේ එකතු වෙලා අභ්‍යන්තර දුක ඉපැද්දුවට පස්සේ අපි බාහිර ලෝකෙටමයි බයින්නේ. බනිසයි මට මේ දුක. බලනිසයි මට මේ දුක. බෙන් තමයි මට දුක. කීකේ අපි හැමදෑම බාහිර ලෝකෙට බයිනවා බයිනවා බයිනවා බනිනවා. අභ්‍යන්තර ලෝකේ දුක වැඩි වැඩි යනවා. පෝෂණේ විවි යනවා. අභ්‍යන්තර ලෝකේ දුක හරි ලස්සනයි බුදුරජාන් වහන්සේගේ දේශනා. මේක දේශනා කරනවා තස්ස සාර තස්ස ඇලී වාසය කරනවා මේ දුකට. ආධ්‍යාත්මික බාහිර ලෝකෙට යා ඇලී වාසය කරනවා. සංයුක්තස්ස එකතු වෙලා වාසය කරනවා යා බාහිර ලෝකේ මේ පස්නයි එක යා වෙන් වෙන්නේ එකතු වෙලා ඉන්නවා. සම්මූල් හස්ස ඒකේ මුලා වෙලා ඉන්නවා. අස්සාදානු පස්සිනෝ වේරති එයා ඒකින්ම ආස්වාදි හොයන්නේ. එයා ආස්වාදි හොයන්නේ ඒකින්මයි. මට ඒ දුක නැති වෙලා සතුට එයි කියලා එතනින්. ආයතින් පංච උපාදානස්කන්ධ උපජයන්ගත අනාගතී දුකමයි කියන වැඩෙන්නේ. පංච උපාදානස්කන්ධ කියන දුකමයි කියන වැඩෙන්නේ. තණ්හාචස්ස පෝණෝ භාවික ආයි උපදින්න උමනා කරන විදියට එයා ඒ ලෝකෙටම ආස කරගෙන ඒකෙම යනවා කියනවා. සා තස්ස පවඩ්ඩති ඒක තමයි යට වැඩෙන්නේ. තස්ස කායිකාපි දරතා පවඩ්ඩන්ති එයාට කායික පීඩා වැඩි වෙනවා. චේතසිකාපි දරතා පවඩ්ඩන්ති මානසික පීඩා වැඩි වෙනවා. කායිකාපි සන්තාප පවඩ්ඩන්ති කායික සන්තාප වැඩි වෙනවා. චේතසිකාපි සන්තාප පවඩ්ඩන්ති චෛතසික සන්තාප ඒ කියන්නේ මනසේ ඇතිවන පීඩාව වැඩි. මොකද හේතුව සමහර විට කෙනෙකුට කායික පීඩාව විස්තර කරගන්න පුළුවන්. නමුත් මානසිකම පීඩාව විස්තර කරන්න බැරි තරම් විශාල එකක්. සෝ කායික දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදිතය කායික දුක් මානසික දුක් එක්ක වාසය කරනවා. දැන් බලන්න මේ කායික දුක් මානසික දුක් ඔක්කොම එතකොට ඔක්කොම නිර්මාණය වෙන්නේ මේ අභ්‍යන්තර ලෝකෙයි බාහිර ලෝකෙයි මිශ්‍ර වෙලා තමයි මේක නිර්මාණය වෙන්නේ. හැබැයි මේ ස්වභාවය අවබෝධ වුණොත් එයාට අවස්ථාවක් තියෙනවා. දැන් මේක වෙන්නේ මේකට ඇලෙන නිසා. ඒ කියන්නේ මේ ඇහැ කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ ඔක්කොම මගේ කියලා එයා ඒකේ ඇලි වාසය කරනවා. එයා ඒකට එකතු වෙලා වාසය කරනවා. එයා ඒකේ මුලා වෙලා වාසය කරනවා. හැබැයි යම් දවසක එයා ඒකට ඇලෙන්නේ නැත්තම් එකතු වෙන්නේ නැත්තම් මුලාවිලා වාසය කරන්න නැත්තං ඒක ආස්වාදය දකින්න නැත්තං එදාට ආයිකින් නිදහස් වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න හිතලා මිනිස්සයන් හැටියට අපිට අපි අභ්‍යන්තරයේ සමහර විට තියෙන්න පුළුවන් විශේෂ හැකියාවන්. හැබැයි ධර්මයේ හම්බ වුණේ නැත්තං ඒ හැකියාව පිපිදෙන්නේ නැහැ. දැන් බලන්න හිතලා ඒ ධර්මයේ ස්පර්ශ වුණොත් විතරක් ඇති වෙන හැකියාව ධර්ම ස්පර්ශ නොවීමෙන් ඇති වෙන්නේ. අපි ගමු හිතලා බිම්බිසාර රජුට ගැන. දැන් බිම්බිසාර රජතුමා රජෙක් හැටියට තමන්ගේ විජිතය එක්සේ සත් කරගෙන එයාට ප්‍රාර්ථනා තුනක් තිබ්බා. එකක් තමයි ඔව් මට අඩු වයසින් රජකම ලැබෙන්න ඕනේ. මං අඩු වයසින් රජකම ලැබුණා. ඒක තමයි යාගේ තිබිච්ච ලෞකික පැතුම. ඊරෝසේ ප්‍රාර්ථනාව තිබ්බ බුදු කෙනෙක් උපදිනවා කියලා. මේ හැම තැනම රාවයන් පැතිරී යනවා. සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියලා මේ ඉන්දියාවේ දඹදිව. එහෙම කෙනෙක් පහළ වුණොත් මට යාව දකින්න ඕනි. උන්යාගේ දෙවෙනි ප්‍රාර්ථනාව. ඊට පස්සේ ඒ කතාව පැතිරිලා ගියා. මේ බුදු කෙනෙක් පහළ වෙලා කියනවා ධර්මයක්. මේ ධර්මයේ ජීවිතයේ අවබෝධය ඇති කරන දෙයක්. මටත් ඒක අහලා අවබෝධ කරගන්න ඕනි. ඕක තමයි බිම්බිසාර රජුන්ට තිබිච්ච ප්‍රාර්ථනාව. එතකොට මේ ප්‍රාර්ථනා තුනම රජුන්ට ඉෂ්ට වුණා. අඩු වයසින් රජකමත් ලැබුණා. තමන්ගේ විජිතේට ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මය අහන්න ලැබිලා ඒ ධර්මය තේරුණා. එතකොට ඒ ධර්මයේ තුලින් තමයි අභ්‍යන්තර බාහිර ගැටලුව විසඳන්නේ. දැන් එයා රජෙක් හැටියට ඉන්නේ. නමුත් එයා ධර්මයේ ඇසු ප්‍රඥාව ධර්මයේ තුලින් ලක් ප්‍රඥාව එයා තුල තියෙනවා. එතකොට එයාගේ පුතා තමයි එයාට අභියෝග කළේ. බාහිර කෙනෙක් නෙමෙයි. එයාගේ පුතා තමයි දවසක් රජමාලිගාවට ඇතුළුලා බියෙන් යද්දී සේනාව පුතාව අල්ලලා පරීක්ෂා කළා. පියක් තියෙනවා. ඒක කොහෙද යන්නේ? මං යන්නේ පියා මරන්න කිව්වා. ඇයි කියලා ඇහුවා. මට රජකම දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ පුතාව අල්ලගෙන ගියා. රජුරෝ කිව්වා පුතේ ඔබට කුමන්ත්‍රණය කරන්න දෙයක්ද? ඈ? ඔයා මට ඔබ කෙලින් ඉල්ලුවා නම් මන් දෙනවා කිව්වා. ඒ කෙලින් ඉල්ලන්න තරම් තිබුණේ නැහැ. මොකද පාප මිත්‍ර සේවනයේ පුතා අහුවෙලා. ඊට පස්සේ රජුරෝ දුන්නා. රජකම දුන්නා. නමුත් රජකම පුතාට දුන්නා කියලා පුතාගේ පාප මිත්‍ර සේවනයේ නැවතුනේ නැහැ. දේවදත්ත තම උපදෙස් දෙනවා. ඉදිරිලා කිව්වා ඔක හරියන්නේ නැහැ. දැන් රජතුමා ඔය විශ්‍රාම ගත්තා වගේ හිටියට ඔයාට රජකම දීලා ආයි කුමන්ත්‍රණය කළා ඔයා වලල හිරී දාලා ආයි රජ වෙයි කිව්වා. ඒ නිසා ඊට ඉස්සෙල්ලා ඔයා රජුරවම හිරේට දාලා කණ්ඩ වොණ්ඩ නොදී තියන්න කිව්වා. මැරිලා කිව්වා. දැන් උන රජතුමා හිරේට යනවා. දැන් රජතුමාට මුන්න දෙන්න සිද්ධ වෙන හැම එකක්ම අසාධාරණයක්. රජකම ඉල්ලුවේ. දැන් රජකම දුන්නා. දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? රජුරවම හිරේට දැම්මා. දැන් බලන්න මේ ධර්මයේ තිබිච්ච නිසා එයාගේ ජීවිතේට මේ ඇසකන නාසයේ දිවක මනස ගැන අභ්‍යන්තර බාහිර ලෝකයේ ගැටුම අභ්‍යන්තර බාහිර ලෝකයේ අවුල ලියන දේ තමන් තුළ තිබුණ නැත්නම් ඒකට අහුවෙලා යන විදිහ හොයන්න බෑ. ඊට පස්සේ දැන් අවසර දුන්නේ කාටද? හිරගෙදට යන දේවින්නාන්සේට විතරයි. දැන් දේවින්නාන්සේ මේ හිරගෙදට යන හිරගෙට යද්දී පොඩියට කෑම පාසලයක් ශාරීරියේ හංගගෙන යනවා. ඊට පස්සේ රාජසේවක ගිහින් කිව්වා මෙහෙමයි දැන් රජතුමා ජීවත් වෙනවා. ඉතින් කණ්ඩනුදි කොහොමද ඉන්නේ කියලා ඇහුවා. නෑ මෙහෙම කණ්ඩනම් දෙනවා කිව්වා. දේවින්නාන්සේ ඇවිල්ලා කණ්ඩ දෙනවා කිව්වා. එහෙනම් කොහොමද කණ්ඩ දෙන්නේ කියලා ඇහුවා. කණ්ඩ දෙන්නේ එතුමියගේ හැට්ටිය ඇස්සේ කෑම පාසලිය ගහගෙනවා කිව්වා. එහෙනම් ඊට පස්සේ හැට්ටිය අඳගෙන යන්න තහනම් කළා. තමන්ගේ අම්මට දැන් මේ එක පිටේක අසාධාරණකම් සිද්ධ වෙනවා. ධර්මයේ පිහිටපු එක්කෙනෙක් මේ බිම්බිසාර රජුරුන්. දැන් මෑණියන්ට දැන් හැටි අඳින්න බෑ. මෑණියෝ කරන්නේ ඇඟ වැහෙන්න සළු පොටක් දාගන්නවා. දාගෙන ඇඟේ ගා ගන්නවා කෑම අඹරලා. ස්වාමියාට තියෙන ආදරේ ගාගෙන යනවා හිරගෙට. ගිහලා සළු පොට මෑත් කරනවා. ඔයා මේකින් ජීවත් වෙන්න කියලා. ශාරීරිකව කාලා මේ මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවක රජතුමා ජීවත් වෙන්නේ. දැන් මෙයාට ජීවිතයට උදව් කරන එකම දේ තමන් තුළ හටගත්තු ප්‍රඥාව. බාහිර ප්‍රඥාවක් දැන් එන්න විදියක් නැහැ. ඇයි බාහිරින් බුදුරජාණන් වහන්සේ වඩින්නේ? සාරිපුත්තයන් වහන්සේ වඩින්නේ? මොග්ගල්ලාණන් වහන්සේ වඩින්නේ? ඔක්කොම ඍතිබල තියෙනයි කවුරුත් වඩින්නේ? වීරවනාරාමේ පූජකල රහතන් වහන්සේලා වැඩින්නවා කවුරුත් වඩින්නේ? කවුරුත් නැහැ. අභ්‍යන්තරයේ යම් ප්‍රඥාවක් උපන්නාද ඒ ප්‍රඥාවෙන් තමයි බාහිර අභ්‍යන්තර ඝට්ටනේ සමනය කරන්නේ. තමන්න මේ ධර්මය අද අපිට ලැබෙනවා. අද අපි මේ ධර්මය පාවිච්චි නොකළොත් අපි දන්නේ නැහැ පිටමක් වේද කියලා නේ. ඊට පස්සේ රජුට කිව්වා මෙහෙමයි රජතුමා ජීවත් වෙනවා. ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. මේ දෙවියන් වහන්සේ මෙහෙම සළු පොටින් ඇඟ වහගෙන යනවා කිව්වා. ඒක බලන්න මේ දෙවියන් වහන්සේ ද්වේෂ කරන්නේ. මෙච්චර විපතක් කරද්දී රජුරු ද්වේෂ කරන්නේ. මේක පුදුම සහගත නැද්ද? මේක පුදුම සහගත දෙයක්. රජුරුන්ට තිබිච්ච ඉවසීම පුදුම සහගත දෙයක්. රජ කෙනෙක් හැටියට ඉඳලා සාමාන්‍ය පොඩි එකෙක් නම් කමන්නේ නේ. ඊට පස්සේ දෙවියන් වහන්සේට යන්න තහනම් කළා. දැන් යන්නේ නැහැ. දැන් කවුරුත් නැහැ රජුරු බලන්න. දැන් කෑමක් නැහැ. දැන් රජුරුවන්ගේ ආහාරය මොකද්ද? රජුරුවන්ගේ ආහාරය ධර්ම මනසිකාරය. රජුරුව ධර්ම මනසිකාරය කරන්නේ පුංචි ජනේල් කවුළුවක් තියෙනවා. ඒ පුංචි ජනේල් කවුළුවකින් පේනවා ඈත ගිජ්ජ කූට පර්වතය. රජුරුව හිතනවා මේ පර්වතය දිහා බලාගෙන මෙතන ඉඳලා තමයි මාගේ ශාස්ත්‍රඥ වහන්සේ පහළට පිණ්ඩපාත වඩින්නේ. මෙතෙන්ද තමයි මාගේ ශාස්ත්‍රඥ වහන්සේ කාන්ත නගින්නේ. මාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවක සංගරත්තේ මේ මාර්ගය තමයි. අම්මේ මම මේ සසරේ ගැට ගැහෙන දේ ලෙහෙන හැටි මට මේ ධර්මයේ කියා දුන්නානේ කියලා ඒ දිහා බල බල එයා තුල හටගත්තු ප්‍රඥාව පාවිච්චි කරනවා. ප්‍රඥාව හටගත්තේ නැත්තම් මං වේළුවනාරාමේ පූජා කළා. ඔව් පළවෙනි ආරාම පූජා මමයි කොල්ලේ. ඔව් භාග්‍යතුන් වහන්සේට වඩින්න කියලා මමයි ආරාධනා කළේ. මම මෙච්චර දයක් කළා පැත්ත පලාතේවත් වඩින්නේ නැති හැටි. ඉරිදිමත් ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නේ. එවන් නැති හැටි. මං උන්නත මනහද කියලා මට යන්තම්වත් රසි මාලාවක්වත් එවන් නැති හැටි කියලා තමයි අභ්‍යන්තර ප්‍රඥාව හටගත්තු නැති කියන කල්පනා කරන්නේ. ඒ අභ්‍යන්තර ප්‍රඥාව හට නොගත්තු අන්ධකාරේ රසිමාල වලින් විසඳන්න බෑ. ඒකට ප්‍රඥාවම ඕනේ. ඒ බලන්නේ ප්‍රඥාව හටගත්තු ජීවිතයකට මූණ දීපු හැටි. හැබැයි රජුරුවන්ගේ කරදර එතනින් ඉවරුන්නේ නැහැ. රජුරුවන්ට දැන් ඉන්නවන්නේ මැරෙන්නේ නැහනේ. ඊට පස්සේ කිව්වා එහෙනම් මේ කකුල් පලාපන්ත. පළල ලුණු අඹුල් දාලා ඇවිත් දෝපන් කිව්වා. මනුස්සයෙකුට කරන්න ඕන දේවල් මේ කියන්නේ පුතා. රජුරට ඒකත් කළා. රජුරු ඒ එච්චර කායික පීඩා ලැබෙද්දි ලැබෙද්දි මේ ගැටි හැදෙන්න දෙන්නේ නැහැ ඇතුලේ. අපට සාමාන්‍ය ලෝකෙට ගැටි හැදෙන්න උත්තර දේවල් කරන්න ඕනේ නැහැ. නිකන් ඇහ නිකන් අමුද කරලා බැලුවම ගැට ගහනවා. ඕ නිකන් එහෙමෙන් මොන හරි කිව්වහම ඉවරයි. අඹරිලා යන්නේ. දැන් බලන්න අභ්‍යන්තර ජීවිතයේට එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුට දෙන්න ඕන දේ දීලා තිබුණ නැද්ද? දීලා තිබුණා. දැන් රජුරන්ට අහන්න දෙයක් නැහැ. අහන්න ලැබෙන්නේ නැහැ දැන්. ශ්‍රෝණේ නැහැ. දැන් තියෙන්නේ හිතේ හටගත්තු ප්‍රඥාවෙන් කරන්න දෙයක්. යා ඒක කර කර ඉන්නවා. යා ඒක කර කර ඉන්නවා. දැන් හිත ඇතුලේ අර්බුදේ හටගන්න යා දෙන්නේ නැහැ. ඕකයි පින්වත්නි අපිට ඕන. අපිට ඕන කරන දේ තමන් තුල උපද්දවා ගන්න ඕන දෙයක්. ඒක බාහිර ගන්න නෙමෙයි. දැන් බලන්න හිතලා ධර්මාශෝක රජු බිම්බිසාර රජු වගේ නෙමෙයි. ධර්මාශෝක රජු මහා පුදුම විදියට ධර්මයට ඇවිල්ලා මහා පුදුම විදියට 84,000ක් වේර විහාර කළා. ධර්මස්කන්ධ 84,000ට වේර විහාර 84,000ක් හදනවා කියලා. මොගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මම දැන් ශාසනයට අයිතිද? මම ශාසන දායාද දීලාද කෙනෙක්ද? නෑ කිව්වා. දරුවෙක් මහාන වෙච්ච දවසරේ නම් හිමිකාරය වෙයි කිව්වා. ඊළඟට රජකමට ඉන්නේ ඊළඟ පුතා යුවරජ. ඒ කියන්නේ රජුගෙන් ඇවෑමෙන් රජකමට ඉන්නේ ඊළඟ අනුප්‍රාප්තිකයා. ඒ වෙද්දී උජ්ජෙන් කියන නගරේ යුවරජ පදවිය දරාගෙන ඉන්න කුමාරයෙක්. රජුර කුමාරයා කැඳෙව්වා. කැඳවල ඇහුවා, කුමාරේ ඔක්කොම අතහැරලා මහාන වෙන්න කැමතිද කියලා. අනේ පී රජුරුවන් වහන්සේ මං හරි කැමතියි කිව්වා. දැන් එතකොට බලන්න මේ කුමාරයා මේ රජමාලිගාවේ වාසය කළාට ඒ කුමාරට ඕන දේ බාහිරින් ලැබිලා. රාතන් වහන්සේලාගේ ඇසුර නිර්මල ධර්මයේ. කුමාරයා මහාන වුණා. ඊට පස්සේ දුව හිටියා. දුවගෙනුත් එනවා. දුව කැමතිද පැවිදි වෙන්න? මං හරි කැමතියි. දුවත් පැවිදි වුණා. සංගමිත මුණුබුරන් පැවිදි වුණා. බෝධින් වහන්සේ එව්ව ලංකාවට. දඹදිව තලයේම බුද්ධ ශාසනයට පූජා කළා. ලංකාවේ රජතුමාට කිව්වා ලංකාවත් බුද්ධ ශාසනයට පූජා කරන්න කියලා. ඔක්කොම කියලා දුන්නා. දැන් රාජ ඊර්තියෙන් යුක්තව ඒ කරන පින් අපි කවුරු කළාද? අපේ දරුවෙක් මහාන වෙලා ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේ නමක් වෙලා අහසින් ගිහිලා රටක් බෞද්ධ කළාද? නෑ. අපේ දුවක් මහාන වෙලා බෝධින් වහන්සේ අරගෙන ඉර්ධියෙන් වැඩිහිටි රටකට? නෑ. ධර්ම සංගායනාව කළ රහතන් වහන්සේලා දහස් නමක් එකතු කළා ලෝකී ධර්ම ප්‍රචාරයට ඉර්ධි බලෙන් යුතු රහතන් වහන්සේලා අපි කවුරු පිටක් කළාද? නෑ. ධර්මාශෝක රජතුමයි ඔක්කොම කළත් අභ්‍යන්තරේ අවුල තියෙන්නේ ඇරියා. අභ්‍යන්තර අවුලට විසඳුම් ගත්තේ නැහැ. ධර්මාශෝක රජුගේ අවසාන භාගය ආවා. එනකොට ධර්මාශෝක රජු හිටියේ සේවිකාවකගේ ඇකේ ඔඩොක්කුවේ හිස තියාගෙන. මරණාසන්න වෙලා හිටියේ ඇගේ ප්‍රති රිදිල්ල වැඩි. දැන් යාට ඕනේ පාඩුවේ ඉඳයි. මේ සේවිකාව දඟලනවා. කකුල් දෙකේ ඇගේ ත්‍රිදෙනුව ඇති නවන් ඉඳලා. ඈ දෙපා හෙට මෙහෙට කරද්දි රාජ ඉරිදීන් හිටි මිනිසෙක් නෙයි. පුංචි ප්‍රදේශයක් විශාල අධිරාජ්‍යයක් කරන්න තරම් මහා මානසික බලය පතරූප කෙනාගේ තිබිච්ච මේ ස්වභාවය අත්කත්තික ගැටුණා. ගැටිලා නම් ගැට ගැහුණා. ජවලන බිම්බිසාර රජුගේ එක ගැටේ ලෙහිනවා. උපන්න ප්‍රඥාවෙන් එයා ලෙහා ගන්නවා. මෙතන එහෙම ප්‍රඥාවක් නැහැ. දැන් පුතා රහත් වෙලා රහතන් වහන්සේ නමක්, දුව රහතන් වහන්සේ නමක්, මුණුබුර රහතන් වහන්සේ නමක්, රහතන් වහන්සේලා වටේ ඉන්නේ. අභ්‍යන්තර ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඊට පස්සේ එයා ඒ සේවිකාවත් එක්ක තිබිච්ච ඒ සිද්ධිය නිසා එයාගේ හිත ගැටුණා. ගැටුණා කියලා කියන්නේ අර්බුදයක් හටගත්තා. අර්බුද ලෙහා ගන්න එයා පාවිච්චි කරන්නේ නැහැ දැන් ප්‍රඥාව. ඒ ප්‍රඥාව උපදිලා නැහැ. මෙරිලා ගින් භූත ලෝකේ පිඹුරෙක් වුණා. දැන් බිම්බිසාර රජු මෙරිච්ච විදිය බලද්දි එක සෝකාන්තයක්. බිම්බිසාර රජු එයාගේ ඒ අවසාන ඒ සිද්ධිය වෙද්දි අජාසත් රජතුමා, එතකොට අජාසත් රජුරුනි පුතා, රජුරුවන්ට එක සේවකයෙක් ඇවිල්ලා කියනවා දේවයන් වහන්සේ සතුටු වෙනවා මනවා. ඉතා ප්‍රීතිමත් පණිවිඩයක් මම දැන් ඔබහන්සේට අරගෙන ආවා. මොකද්ද කියලා ඇහුවා. ඔබතුමාට පුතෙක් උපන්නා. එහෙනම් පුතා ගේන්න කිව්වා. පුතා අරගෙන තුරුලට ගත්තු ගමන් එයාට තාත්තා මතක් වුණා. මගේ තාත්තත් මාව මේ විදිහට තුරුල් කරන් ඉන්නේ ඇති. එයාට මතක් වුණා එයාගේ තාත්තා එයාගේ අතේ විසප්පු ගෙඩියක් හැදිලා ඇඟිල්ල කටේ දාගෙන හිටපු එක. එයා ඊට පස්සේ සේවකයෙක් බැලුවා තාත්තාව නිදහස් කරන්න යවන්න. බැලුවාට සේවකෙ දුවගෙන එනවා. හැබැයි කිව්වා දේවයන් වහන්සේ මම මේ පණිවිඩයක් දෙනවා. තාත්ත මනා පී රජතුමා මැරුණා කිව්වා. එතකොට එයාට සිහිය උපදිනකොට ප්‍රශ්නේ අවුල් වෙලා විනාශ වෙලා ඔක්කොම ඉවරයි. සිහිය උපදිද්දී ඔක්කොම වෙන්න තියෙන විපත්ති කරදර වෙලා ඉවරයි. එච්චර විශාල කතන්දරයක් අර්බුදයක් නැහැ ධර්මාසග රජුරවන්ට. ධර්මාසග රජුරට තිබේ අර සේවිකාව කකුල හොල්ලපු එක. දැන් බලන්න ඒ චූටිදී ඒ එක යාගේ රජකම ගැන යාගේ තනතුරු ගැන මගේ තත්ති බලන්න ඒ තත්ති ප්‍රශ්නයක් වෙච්ච හැටි විඹරි කුණා. මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා පියා කොහේද. ආනන්දයන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේට වදාළ භාග්‍යතුන් වහන්සේ මේ බිම්බිසාර රජුරෝ හරි ධාර්මික රජ කෙනෙක් කිව්වා. මිනිස්සු තාමත් පසුතැවෙනවා කිව්වා රජුරුවන්ගේ නැතිවීම ගැන. මගධ රාජ්‍ය මිනිස්සු පසුතැවෙනවා මේ රජුරුවන්ට අනේ වෙච්ච දේ කොහේද දන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දවසක් සමාධියෙන් ඉන්නකොට ආලෝකයක් එනවා. හැවිල්ලා කියනවා ස්වාමීනි මම ජනවසබ. ස්වාමීනි මම ජනවසබ. ජනවසබ කියන්නේ කවුද කියලා. ස්වාමීනි මම බිම්බිසාර කියලා. එතකොට දෙවිලෝ උපතට ගිහිල්ලා. දැන් බලන්න ධර්මාශෝක රජුරුව පිඹුරෙක් වෙලා. දැක්කද මේ අභ්‍යන්තරයේ පිළිසරණ ආපු නැති එකේ ප්‍රශ්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ ඉලක්කේ අභ්‍යන්තර පිළිසරණ. මේක පටලව ගන්න හොඳ නැහැ. එතකොට ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ දැක්කා මේ පියා අමාරුවේ වැටිලා. ඊට පස්සේ පියාට ගිහින් ඊර්දියෙන් ධර්ම දේශනා කළා. ඊට පස්සේ පියාණන් සීලේ පිහිටලා එයාගේ ජීවිතේ බොහොම ඉවසීමෙන් එයාගේ ජීවිතය අවසන් කළා. බාහිර ලෝකෙට ඒ ගැටලු ඇති වෙන්න නොදී. ඊට පස්සේ උපන්න අනුරාධපුරේ මනුස්ස පවුලක. ඊට පස්සේ පැවිදි වෙලා රහත් වුණා. දැන් බලන්න මේ අභ්‍යන්තර ගැටලුව තේරුම් ගන්න තමයි මේ ධර්මයේ තියෙන්නේ. මේ පැටලි පැටලි යන ලෝකයෙන් මේ පැටලිල්ලට අහු නොවි ලිහාගෙන යන්නයි මේ ධර්මයේ තියෙන්නේ. වෙන කරුණකට බුදුරජාණන් වහන්සේ මේක හරී පැහැදිලිව දේශනා කළා. හරී පැහැදිලිව දේශනා කළා මේ ධර්මයේ තියෙන නිත්තරණත්තාය නෝ ගහනත්තා කුල්ලුම් පහම් බික්කවේ ධම්මං දේශිතාමි. මානිනේ මම මේ ධර්මයේ දේශනා කරන්නේ පහුරක් හැටියට පාවිච්චි කිරීමටයි. නිත්තරණත්තාය මේකෙන් ඉතර වීමටයි. නෝ ගහනත්තාය මේක ග්‍රහණය කරගන්න නෙවෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන අවබෝධයෙන් අදන් අපි ශ්‍රාවකයෝ අපිට මේ සිද්ධි මාලාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ඔක්කොම විමසා බලද්දී අපිට තේරෙනවා මේ කතාවේ ඇති වැදගත්කම ඒකේ කරුණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුංච කෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූතං. මහණෙනි මේ ඇස මොකද්ද කියලා හරියටම අවබෝධ වුණොත්. රූපේ ඥානං පස්සං යථා භූතං. රූපේ මොකද්ද කියලා හරියටම අවබෝධ වුණොත්. චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං. ඇසේ හටගන්නේ විඥාන. ඒ කියන්නේ ඇහැ රූපය එකතු කරලා හැදෙන මානසික ස්වභාවය හරියට මෙයාට අවබෝධ වුණොත් මේ මොකද්ද කියලා. ඊළඟට එකතු වීමෙන් හටගන්න සැප දුක් උපේක්ෂා විඳීම් හරියටම අවබෝධ වුණොත් චක්කුස්මින් නසාරජ්ජති. එයාට ඇහැට ඇලෙන්න උවමනාවක් නැතු වෙනවා. දැන් මේ අපිට උවමනාව ඇති වෙන්නේ මේකට ඇලෙන්න අපිට මේ ගැන තියෙන අවබෝධ නැති නිසා. උවමනාව නැතු වෙනවා. රූපේසුන සාරජ්‍යති. රූපේට ඇලෙන්න තියෙන ඕනකම නැතු වෙනවා. චක්කු විඥානස්මින් පිස්න සාරජ්‍යති. ඇහි හටගන්න මානසික ස්වභාවය ඇහි විඥාණයට ඒකේ අවශ්‍යතාවයක් නැතු වෙනවා. ඇහි ස්පර්ශය අවශ්‍යතාවයක් නැති වෙනවා. සපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හටගන්නවද ඒකට ඇලෙන්න අවස්ථාවක් නැතු යනවා. එතකොට මොකද වෙන්නේ? මේක කියනවා තස් අසාරත්තස. දැන් එතකොට මේ ඇලීම් මේ අවශ්‍යතාවයක් නැහැ යාට. අසංයුත්තස. එතකොට යකින් වෙන් වෙලා වාසය කරනවා. අසම් මූලස. දැන් ඒකට මුල නොවි වාසය කරනවා. ආදීනව අනුපස්සිනෝ විහෙරතු. ඒකේ තියෙන ආදීනව තමයි යාට පේන්නේ. ඒ කියන්නේ මේක ඇත්ත දැක්කොත් පේන්නේ මොකද්ද? ආදීනව පේන්නේ. මේකට මුලා වුණොත් පේන්නේ ආස්වාදේ. ආදීනවානුපස්සිනෝ විහෙරතු. ආයතින් පංච පාදානස්කන්ධන් අපචයන් ගච්ඡති අනාගත දුක සකස් වෙන්නේ නැහැ කියන. තණ්හා චස්ස පෝණෝ භාවිකා නන්දිරාග සහගත ප්‍රත්‍ය තත්‍රා විනන්දිනි සා චස්ස පහීයති. එයාට තියෙනවද මේ යලි උපතක් කරා යන උවමනා විදියට මනස ඇදිලා යෑම? ඒක නැති වෙලා යනවා කියන. අපේ හිතේ තියෙන මේ ඇදිලා යෑමන්නේ මේක වෙන්නේ මේක ඇදෙනවනේ කාන්දම වගේ. ඒක තමයි තණ්හාව කියන්නේ. මේ කාන්දම වගේ එකක් ඒක. ඒකට තමයි අපි මේ ඇදිලා යන්නේ රූපෙට, ශබ්දෙට, ගඳ සුවඳට, රසෙට මේ කාන්දම් බලිය වගේ එකක්. මේ තෘෂ්ණාව කියන්නේ. ඒතර ඒකට ඇදිලා යන එක නැතු වෙනවා. ගියාට පස්සේ එයාට තිබ්බ යම් කායික දුක් ඒක නැති වෙලා යනවා. යම් මානසික දුක් ඒක නැති වෙලා යනවා. යම් කායික සංతాපයක්ද ඒක නැති වෙලා යනවා. යම් මානසික සංతాපයක්ද ඒක නැති වෙලා යනවා. ඒව නැතුව ගියාට පස්සේ එයාට කායික වශයෙන් උත් විශාල සැපයක් තියෙනවා. මානසික වශයෙන් උත් විශාල සැපයක් තියෙනවා. දැන් අපි ඔක්කොම සැපයට කැමති අය. කායික වශයෙන් සැප විඳින්න අපි කැමතිද නැද්ද? කැමතිද බලන්න මේ බෙහෙත් වර්ග පස්සෙන් අපි ගිහිල්ලා අපි බෙහෙත්ම කර කර ඉන්න විදිහ මේ ශාරීරික ප්‍රශ්න වලටනේ. එතකොට මානසික වශයෙන් උත් අපි සැප විඳින්න කැමති. මානසික දුක් වෙනකට කායික දුක් වලටත් වඩා අමාරුයි. එතකොට මානසික වශයෙන් උත් සැප විඳින්න කැමති. කායික වශයෙන් සැප විඳින්න කැමති. නමුත් අපිට සැප ලැබෙන්නේ නැහැ. ඒ සැප ලැබෙන්නේ නැත්තේමක් නිසාද? ඒ සැප ලැබෙන්නා වූ සැප ලැබෙන ආකාරය අපි තේරුම් ගත්තේ නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යා තත භූතස්ස දිට්ඨි. එබඳු කෙනෙකුගේ යම් දැක්මක් ඇද්ද සාස හෝති සම්මා දිට්ඨි. ඒක තමයි ඔහුගේ සම්මා දිට්ඨිය. එබඳු කෙනෙකුගේ යම් කල්පනා ඇද්ද ඒ තමයි සම්මා සංකප්ප. එබඳු කෙනෙකුගේ යම් උත්සාහයක් ඇද්ද ඒ තමයි සම්මා වායාම. එබඳු කෙනෙකුගේ යම් සිහියක් ඇද්ද ඒ තමයි සම්මා සතිය. එබඳු කෙනෙකුගේ යම් සමාධියක් ඇද්ද ඒ තමයි සම්මා සමාධි. මහණෙනි එයාට කලින්ම කාය කර්ම වචී කර්ම කායින් සිද්ධ වෙන අඩුපාඩු වචින් සිද්ධ වෙන අඩුපාඩු ඒවා මින් වෙලා ජීවිතේ පිරිසිදුව පවත්වන කෙනෙක් කියන මේ වැදීට ওই විදිහට බහින්නේ. කලින්ම ඒක හදාගෙන කියනවා අවුල හැදෙන තැන් වළක්වගෙන කියනවා. ඒ කියන්නේ සතුන් මරන්න, හොරකම් කරන්න, වැරදි කාමසයට යන්නේ නැහැ. බොරු කියන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න, හිස් වචන කියන්න යන්නේ නැහැ. එයා කලින්ම යා ඒකෙන් වැළකීලා ජීවිතේ හරි ගස්සගෙන කියනවා ඉන්නේ. මහණෙනි මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට සතිපට්ඨානය යට සම්පූර්ණ වෙනවා කියනවා. දැන් බලන්න එයා කලි ඇස ගණනාසි දිවි කමනස ගැන හොය හොය හිටපේක. එතකොට ඒකට පැටලෙන්නේ නැති වෙන්නේ යා නෝනින් විමසපු එක. ඒක කරගෙන යනකොට යාට ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙනවා කියනවා. එතකොට යාට සතිපට්ඨානේ වැඩෙනවා කියනවා. සතර සම්‍යප්පදානය වැඩෙනවා කියනවා. සතර ඍද්ධිපාද වැඩෙනවා කියනවා. පංච ඉන්ද්‍රිය පංච බල වැඩෙනවා. බොජ්ජංග ධර්ම සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේ වැඩෙනවා කියනවා. වැඩෙනකොට තස්සිමේ ද්වේ ධම්මා යුගනද්දා වත්තන්ති. එතකොට එයා තුළ දෙකක් එකට වැඩෙනවා කියනවා. සමතෝච විපස්සනාච. එයාගේ හිත සංසිඳිලා හිත සමාධියත් වැඩෙනවා. එයාගේ අර නුවණෙන් විමසන විදර්ශනා ප්‍රඥාවත් වැඩෙනවා. එතකොට යමක් අවබෝධයෙන්ම දැක්ක යුතුද ඒ අවබෝධයෙන් දකින්න ඕනද එයාට පේනවා කියනවා. ඊළඟට යමක් අවබෝධයෙන්ම ප්‍රහාණය කළ යුතුද ඒක එයා ප්‍රහාණය කරනවා. යමක් අවබෝධයෙන්ම එයා අත්දැක යුතුද සාක්ෂාත් කළ යුතුද එයා ඒක සාක්ෂාත් කරනවා. යමක් අවබෝධයෙන්ම වැඩි යුතුද එයා ඒක වඩනවා. බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරන මහණින් අවබෝධයෙන්ම දැක්ක යුතු පිරිසිඳ දැක්ක යුතුද මොකද්ද? ඒ තමයි මේ පංච උපාදානස්කන්ධය. දැන් යා ඇස රූපේ විඥාණය ස්පර්ශේ වේදනා මේ සියල්ලේ ඇත්ත හොය හොය ඉන්නකොට එයාට ඒකෙන් අහුවෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ කියනවා. එතකොට කන සද්දය කනේ විඥාණය ස්පර්ශේ වේදනා ඒ ඔක්කොම මෙනෙහි කර කර නුවණින් විමසීමස බලද්දී එයාට පංච උපාදානස්කන්ධය අවබෝධ වෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානකින් මේ උපාදානස්කන්ධ පහ තමයි ඒට අවබෝධ වෙන්නේ. ඒකට ඒ අවබෝධය තමයි යා ඇති කරගන්න කල්පනා කරන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය අවබෝධ වුණා කියන්නේ මොකද්ද? එයාට දුක අවබෝධ වුණා. එතකොට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ වෙච්ච නිසා දැන් යා ඒකට ඇලෙන්නේ. නිවැලි ඉන්නකොට ඇලීමෙන් තමයි දුකට හේතුව හටගන්නේ. ඒ හේතුව නැතුව යනවා. එතකොට යා අවබෝධයෙන්ම ප්‍රහාණය කළ තියමක් ඇද්ද? තණ්හා ප්‍රහාණය වෙලා යනවා. තණ්හා ප්‍රහාණය වුණාම දුක උපද්දවන්න යමක් ඇද්ද? ඒක නැති වෙනවා. ඒක නැති වුණාම යා දුකින් නිදහස්. දුකින් නිදහස් බව යා දැනගන්නවා. එතකොට ඒ සඳහා මේක තියෙනවා කතමෝච භික්ඛවේ අභිඤ්ඤා පහ. මොකද්ද යාට අවබෝධයෙන් ප්‍රහාණය වෙන්නේ? අවිද්‍යාවත් භව තණ්හාවත් කියන. මොකද අවිද්‍යාව කියලා කියන්නේ මේක තේරෙන්නේ නැති ගමනේ. මේක පැහැදිලි නැති ගමනේ මොකද්ද මේ දුකක් තියෙනවා කියලා? පැහැදිලි නැහැ. දුකට හේතුවක් තියෙනවා කියලා පැහැදිලි නැහැ. දැන් කොටිම්බ මේ දුකක් තියෙනවා, මේ හේතුවක් තියෙනවා, මේ කර්මයක් හට ගන්න මේ කිසිම දෙයක් ගැන ලෝකේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. කුඩා කෙනෙකුට හිතෙන්නේ මං හිතන්නේ 99%කට වගේ 100%ක් කිව්වට කමන්නේ නැහැ. මරුණාම ප්‍රශ්න ඉවරයි කියලා. මොකද හේතුව දැන් එහි ඉන්දියාවේ අපි ආශ්‍රය කරන අහිංසක මිනිස්සු ඇවිල්ලා අපිට හරියට කියනවා අනේ මං මරුණට පස්සේ මගේ කරදරේ ඉවරයි කියනවා. මම මේ මැරෙනකන් ඉන්නේ කියලා. ඒ කියන්නේ දන්නේ නැහැ මේ කර්මානුරූපෝ අපි කර්මානුරූපෝ උපදිනවා. කර්මානුරූපෝ මැරෙනවා. එතකොට කර්මානුරූපෝ ඉපදිලා කර්මානුරූපෝ තමයි මේ ඇස අපිට ලැබිලා තියෙන්නේ. කර්මානුරූපෝ තමයි මේ කන, නාසය, දිව, ශරීරය, මනස ලැබිලා තියෙන්නේ. කර්මානුරූපෝ ලැබුණට පස්සේ ඒකට අදාළ ස්වභාවයන් තියෙනවා. දැන් අපි ගත්තොත් මේක ලෝකස්වභාවයක් තියෙනවනේ. මේ ලෝකස්වභාවය තුළ හොඳ මිනිස්සුන්ට එකතු වෙනවා. නරක මිනිස්සුන්ට එකතු වෙනවා. උගත්තුන්ට එකතු වෙනවා. හොරු හොරුන්ට එකතු වෙනවා. බේබද්දන්ට එකතු වෙනවා. අසත්පුරුෂන්ට එකතු වෙනවා. සත්පුරුෂයෝ සත්පුරුෂයන්ට එකතු වෙනවා. එහෙම ධාතු ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. ඒ ධාතු ස්වභාවය ඒ පවතින්නේ හටගන්නේ කර්මානුරූපව. එතකොට ධර්මයේ දැනගත්ත එක්කෙනාට වීරිය තිබ්බොත් තමයි ඒක හඳුනගන්න පුළුවන්. දැන් තමන්ට මොකක් හරි පෙර මොනවා හරි ලොකු පුණ්‍ය වාසනාවක් තියෙන ඕන මේ වගේ පැත්තකට නැඹුරු වෙන්න. නැත්නම් මේකේ සියලු සත්වයෝ මේ වගේ ධර්මීය පැත්තට මේ විමුක්තිය හොයන ඕන පැත්තට නැඹුරු වීමක් නැහැ. දැන් ඉන්දියාවේ ගත්තොත් ලොකු පිරිසක් ඉන්නවා. නැඹුරු වීමක් තියෙනවා. නමුත් නැඹුරු වීමක් තිබ්බට වැඩක් නැහැ. ඇයි? මාර්ගයක් නැහැ. මාර්ගයක් ප්‍රතිපදාවක් නැහැ. ඒතකොට මාර්ගයක් ප්‍රතිපදාවක් නැතුව වැරදි මාර්ගයක කොච්චර ගියත් ඒක කිසි ප්‍රයෝජනයක් නැහැ. දැන් මං කිව්වේ දැන් බලන්න දැන් මිනිස්සු හිමාලය මුදුනට යන්නේ. දැන් අපි හිමාලය මුදුනට යන්නේ කියන්නේ පරිසරයේ තියෙන සුන්දරත්වයට. උඩට ගියාට පස්සේ ඒක වෙනම ලෝකයක්. ඉතී වටේ තියෙන හිම කඳු සීතලයි, ඊළඟට වතුර හරි පිරිසුදුයි, කැම් පිරිසිදුයි. ඉතී ඒකත් එක්ක තියෙන පරිසරය විඳින්න තමයි අපි වැඩිපුර යන්නේ. ඉන්දියෙන් වන්දනා කරන්නේ පරිසරය විඳින්න නෙමෙයි. යන්නේ ඒ මුදුනට ගිහිල්ලා වතුර නාන්න. ඉතී ඒ වතුරමයි මේ මිනිස්සුම විනාශ කරගෙන ගියේ දැන්. ඒ වතුරමනේ. ඒ වතුරින්මයි මේ මිනිස්සු යට උනේ. ඒ වතුරින්මයි ගෙවල් දොරන් ඔක්කොම කඩාගෙන ගියේ. ඒ වතුරමයි සම්පූර්ණයෙන්ම දහස් ගාණක් මරාගෙන ගියේ. දැන් එහෙනම් ඒක සම්මා දිට්ඨියක්, ඒක මේ මිනිසුන් තුළ හැබෑ විශ්වාසයක් තිබ්බනම් මේ වතුරෙන් මිනිසුන්ට මොක්ෂය ලැබෙනවා කියලා මිනිස්සු සතුටු වෙන්න එපා දැන්. ඇයි ලොකු පිරිසකට එකපාරට මොක්ෂය ලැබුණා කියලා? නේ මම මේ කියන්නේ ඒක තර්කයක් හැටියට ගත්තොත්. දැන් මේ මිනිස්සු වතුරට බලන්නත් බයන්නේ දැන් වතුර දිහා. ඒක මේක සුනාමි වගේ නෝන ඒකට මේ මිනිස්සු නම දැම්මේ හිමාලයන් සුනාමි කියලා. එතකොට බලන්න දැන් මේ වතුරමයි එන්නේ. ඒකම ඒගොල්ලෝ වැඳ නැවි. ඒකටම දැන් බය දුවනවා. දැක්කනේම. නමුත් ඒක මේ තුලින් අපිට මේක නෙමෙයි වෙන්න ඕනේ. මේක අභ්‍යන්තරයෙන් විසඳ ගන්න ඕනේ කියලා කියන්න කෙනෙක්. ඒකයි බුදුරජාන් වහන්සේ නිතර නිතර අපිට මේ දේශනවල හම්බ වෙලා තියෙනවා. උන්වහන්සේ දේශනා කළ තන්සිනාන මනෝදකං මගේ මේ ධර්මයේ වතුර නැති නෑම කිව්වා. මේක තමයි කිව්වා නියම ස්නානය. හැබැයි මේකේ වතුර නෑ කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒක හරි පුදුමයි. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට දීපු දායාදේ. ඉතින් ඒක ගන්න තරම් අපිට පිනක් ඇතුව මේ මනුස්ස ලෝකෙට ආපු අපි. දැන් මේ ධර්මය ඇහෙන ලෝකෙක අපි ඉන්නවා. ඒක ලබා ගන්න අපිට තේරෙන විදිහට අපි කියලා දෙනවා. ඊට වඩා සරල විදිහට කියා දෙන්න අපිට තේරෙන්නේ නැහැ. තේරෙන විදිහට තමයි කියලා දෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන මම කිව්ව එක දැන් බිම්බිසාර රජුරෝ විසඳගත්තා වගේ තමන්ගේ ගැටලුව අපිටත් තියෙන්නේ තම තමන්ටයි විසඳ ගන්න. දැන් බලන්න බිම්බිසාර රජුරවන්ට භාග්‍යවතුන් වහන්සේ වැඩියේ නැහැ. රාතන් වහන්සේල වැඩියෙත් නැහැ. වඩින්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ වේලාසනෙම දීලා. වොමනාදී වේලාසනෙම දීලා. දැන් රහතන් වහන්සේලා ඇසුරු කළා. තමන්ගේ දරුවොත් රහත් වෙලා. ධර්මාශෝක රජුරුවන්ගේ. නමුත් ත්‍යාගී තිබිච්ච ඒ වැඩපිළිවෙල තුල යා ප්‍රමාද වීලා හිටිය නිසා වොමනා කරන විදිහට ගන්න බැරුව ගියා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම මිතික කල දේශනා කරපු ධර්මය මට එක වචනයකින් කියන්න පුළුවන් කිව්වා. ඒ වචනේ තමයි කිව්වා අප්‍රමාදී. මේ ලෝකේ හැම සතෙකුගේම අඩි සටහන හස්ති රාජයාගේ අඩිය ඇතුළට දාන්න පුළුවන් වගේ මේ දේශනා හැම එකක්ම ඒකට දාන්න පුළුවන් කිව්වා. අප්‍රමාදී. එතකොට බලන්න ඒ අප්‍රමාදී මං හිතනවා අපිට ඉස්සරහට තවත් ප්‍රයෝජනවත් වේ. මොකද ලෝකේ විශාල කැළඹිලි ස්වභාවයක් තියෙනවා. ඒ කැළඹිලි ස්වභාවය එක රටකට සීමා වෙලා නැහැ. ඒක දැන් තේරෙන හැටියට ඒක මේ විශ්ව ගම්මානයන්නේ මේක දැන් තියෙන්නේ. මේක දැන් චූටි මේ මාධ්‍ය හරහා ඔව් දැන් මාධ්‍ය හරහා මේක ග්ලෝබලයිස් වෙලා බොහොම පුංචි වෙලා තියෙන්නේ දැන්. ඒතර මේක පොඩි දෙයක් හරි හරියට අපිට ඒක සංවේදී වෙනවා. තිබඳු ලෝකෙක තමයි මේ වේගෙන් පැටලෙවිලා කොයි වෙලාවරි මේක පුපුරලා යනවා. ඉදාට අපිට අපි ප්‍රඥාව අල්ලගත්තේ නැත්නම් අර සේවිකාව කකුල් හොල්ලලා ධර්මාශෝක රජුලන්ට එහෙම කළා වගේ සොළුවෙන් යන්න නම් විදියක් නැහැ. ඇයි ධර්මාශෝක රජුලන්ට උදව් කරන විශාල පිනක් තිබ්බ පිටිපස්සෙන් සපෝට් කරන්න. අපි මේ චූටි පිනකින් ආඩම්බරෙන් හා අපිට සුගතිය යන එක මහා කජ්ජද්ද. අපි දැන් තිසරණේ පිටලන ඉන්නේ. අපි දැන් මෙයා මෙයා කරගෙන ගිහලා අපි ගැනම දැන් ලකුණු දාගෙන නම් ඉන්නේ. අපිට හොයාගන්න බැරි වෙනවා මේ මානසික අරුබුදි හටගන්න තැන. අයි පිවිලාසන්නේ මේ මානසික ගැන අවධානය අතහැරලානේ. අපි අපේ මනසට වෙන දේ ගැන අපි අවධානය නැත්තම් අපි ඒක අතහැරලා නම් ඉන්නේ. අපි නිකම්ම නිකන් හිතින් මවාගත්තු අභිමානකින් ඉන්නවා නෑ නෑ අපිට මොකද්ද අපිත් සුගතිය යන්නේ කියලා. අපිට හොයාගන්න පුළුවන්ද අපි ඊළඟ පස්සේ හැදින්නේ කොතනද කියලා? හොයාගන්න බෑ. ඒ නිසා ධර්මයේ පිළිසරණ ලැබෙන චරිතයක ස්වභාවය ඒ චරිතය අනුන්ගේ ඇද හොයන්න යන්නේ තමන්ගේ ඇදේ හොයාගන්නේ. මේ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ එකට අපි තමන්ව තමයි හොයාගන්නේ. මොකද තමන්ගේ තමයි මේ අරුබුදේ විසඳ ගන්න තමයි මේ ධර්මයේ පිළිසරණ. ඒ තමන්ගේ අරුබුදේ විසඳ ගන්න තමයි මේ ධර්මයේ තියෙන්නේ. එතකොට මේ ධර්මයේ තුලින් තමන්ගේ අරුබුදේ විසඳ ගන්නකොට තමන් රැකවරණයට පත් වෙලා තමන් රැකවරණයට පත් වුණාට පස්සේ ඒකෙන් හැමතිස්සෙම තමන්ට පිළිසරණ ලැබෙනවා. ඒක තමයි අපි මේ ධර්මයෙන් බලාපොරොත්තු විය යුත්තේ. ඒ වෙනතු අපි විශේෂයෙන් ධර්මය ගැන මම මෙහෙම කරන්න ඕනේ මම මෙහෙම කරන්න ඕනේ මම නම් සුගතිය යනවා කියලා කිව්ව කියලා එහෙම යන්නේ. සමහරට මං හිතන්නේ ධර්මාශෝක රජුරුත් ඒ වගේ විශ්වාසිකෙන් ඉඳී ඇත්තේ. මට මොකද්ද මේ දැන් ඇයි නාගයෝ තමයි පැංගිනලා දෙන්නේ හිමාලි. දැහැටි දැන් ගණන දෙන්නේ නැයි. ඊළඟට හිමාලින් මාලිගාවේ පානය කරන වතුර අනුමතත්තු විලින් නැයි අදින්නේ. සියවකයෝ. ඊළඟට භූතයව අමනුෂ්‍යව එකතු වෙලා තමයි විහාරය කළේ. ලෝක විවරණ ප්‍රාතිහාරය කියලා ප්‍රාතිහාරයක් කළා. 84,000ක්ම වේර විහාර ඔක්කොම විවෘත කරේ එක දවසේ හැමෝටම පේන්නේ. හිරිදි බලයක. එතකොට තමන්ගේ දරුවෝ පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙලා අහසින් යනවා. එතකොට තමන්ට නිකම්ම ලකුණු වැටෙනවනේ ඔටෝ. ඒතරත් හිතෙන්නේ කොහොමද මේ වගේ තාත්තක දෙන්නේ මං මේ වගේ රජෙන්නේ මං ඇයි මම දැන් මොකද්ද සංගායනා කළා ධර්මය ස්ථාපිත කළා අධර්මයේ පිටු දැකලා අධර්මවාදීන් 60,000 සසුන නිරපලා සසුන හෝදලා පිරිසිදු කළා ඊළඟට ධර්ම සංගායනා කළා රට රටවල් වලට ධර්මයේ පතුරුල මේ ඔක්කොම කළා මට මොකද්ද මම නිකන් ඇස්වාගේ ආරණයකට සුගතියේ කියලා හිතන් ඉන්න ඇත්තේ අපිට මොකවත් නැතුව අපි මෙහෙම හිතනවා නම් අපිට දැන් හරි කියලා බලන්නනේ අනාත්ම ස්වභාවයේ හේතු හිතේ ස්වභාවයේ තමන්ගේ වචනේට අවන දෙයක් නෙමෙයි. ඒක තියෙන්නේ හේතුවකින් හැදෙන ඵලයක් හැටියටයි. හේතුවකින් හැදෙන ඵලයක් හැටියට තියෙන න්‍යායක් කතන්දරයක් ගොඩනගාගත්තා කියලා වෙනස් වෙන්නේ නැහැ. කතන්දරේ ඒ හේතුඵල න්‍යායෙම නැති වෙලා යන එකයි. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා දිහා බැලුවාම තේරෙනවා මේක මේ හරියට කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් මනුෂ්‍යයාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. වෙන කෙනෙක් මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගනී කියලා හිතන්න බෑ. බුද්ධිමත් මනුෂ්‍යයාට තියෙන්නේ. දැන් එහේ හිටිය එක ළමයෙක්, ඒ ළමයා ඔය බ්‍රාහ්මින් පවුලක ළමයි, පොඩි කොල්ලෙක් අවුරුදු 16 17ක් ඇති. අහම්බෙන් ඇවිල්ලා බුද්ධගයම ළමයි, බුද්ධගයවට ගිහිල්ලා නෑ අවුරුදු 16ක්. එයා හරපැත්තට ගිහිල්ලා නෑ හින්දු ළමයි. අහම්බෙන් අර ඒ ළමා වරසට අහන්නට ඇවිල්ලා අහගෙන ඉඳලා ඉන්න කල්පනා කළා මේ කියන එක ඇත්ත. ඉඳන් ඉඳ ඒ ළමයි ටික ටික එන්න ගත්තා. පොඩ පොඩ ඒ ළමයි ධර්මය අහනවා. දැන් අපි ඉඳෙදි ඇක්සිඩන්ට් කීපයක් වුණා. මැනකට මේ ළමයි දාටි දාගෙන දුවගෙන ආවා. අවිලා නෝ දැන් බලන්නකෝ ජරා මරණේ හැර මුකුත් නැහැනේ. මං කෝ පුතා ජරා මරණේ හැර මුකුත් නැහැ කිව්වා. ඉතින් මේ ජරා මරණෙන් මිදින හැර අපිට වෙන මුකුත් කරොත් මේකේ වැඩක් නැහැනේ. මං කෝ පුතා. දැන් බලන්න ඊළමගේ හිතේ අහපු ධර්මයේ වැඩ කරන හැම තිස්සෙම. පාර යනකට වෙච්ච ඇක්සිඩන්ට් එක අනිත් පැත්ත කඩාගෙන දුවගෙන ඉන්න මගෙන් අහනවා මිනිස්සුන්ට ජරා මරණේ හැර වෙන මුකුත් නැහැනේ කියලා. එතකොට බලන්න මේ ප්‍රඥාව කියන එකක් Taman ළඟ තියෙන්න ඕනේ. ඒක බාහිරින් දෙන්න බෑ. ඒක තමන් ළඟ තියෙන්න ඕනේ. ඒක තමන්ට ඒක උපදින් ලැබෙන්න ඕනේ. ඒක බලෙන් දෙන්න බෑ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එයාට අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕනේ. එයාට තේරෙන්න ඕනේ තමන් තුළ අර්බුදයක් තියෙනවා. එයාට තේරෙන්න ඕනේ තමන් තා ඉස්සරහට මේක අනතුරුදායක වෙන්න පුළුවන් කියලා. එතකොට මේකෙන් තමන්ට නිදහස් වෙන මේ ධර්මයේ විතරයි තමන්ට පිළිසරණ කියලා තමන්ට තේරිලා තියෙන්න ඕනේ. එතකොට තමයි එයා තමන් මේ ධර්මයේ ගන්නෙ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ අවබෝධ කිරීම, අනාත්මය අවබෝධ කිරීම, මේක අප්‍රමාදීව කරන්න ඕනේ කියලා කිව්වේ ඒ නිසා. මොකද හේතුව ඒ අවස්ථාව අපිට ලැබෙන්නේ දුර්ලභ වෙන නිසා. ඉතින් අපටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.